Sādhu, sādhu, sādhu. Buddham, buddham, buddham vande. Dhammam, dhammam, dhammam vande. Sangham, sangham, sangham vande. Buddham, dhammam, sangham vande. Sīle patiṭṭhāya naro sapaññō cittaṃ paññaṃ ca bhāvayaṃ. Ātāpi nipako bhikkhu so imaṃ vijataye jataṃ. Sādhu, sādhu, sādhu. Sraddhavanta pinutuni, බාන වැඩසටහනෙහි දෙවනි පියවරයි දැන් මේ ආරම්භ වන්නේ. මේ අවස්ථාවේදී අපි බුදුදහමේ තියෙන ප්‍රධාන කමඨහන් දෙක ගැන සරලව හැඳින්වීමක් කරලා ඊට පස්සේ ප්‍රායෝගිකව භාවනා ක්‍රම කිහිපයක් පුහුණු කරන්නයි අප බලාපොරොත්තු වෙන්නේ. පින්නතුන් බොහෝ දිනේ බොහෝ කාලයක පටන් බණ භාවනා කරන පින්නතුන්, ඒ වගේම මේ වැඩසටහනටත් අඛණ්ඩව සහභාගී වන පින්වතුන් තමයි බොහෝ දෙනෙක් මෙතන ඉන්නේ. ඉතින් ඔබට අපි ඇතැම්මිට කලින් කියපු කාරණා කියවෙනවා අඩුයි. ඇතැම්මිට කලින් කියපු කාරණාවල තව ගැඹුරට ගිහිල්ලා විශේෂ කාරණා තමයි වැඩිපුර අපි කියන්න උත්සාහ කරන්නේ. ඒ වුණත් අලුතෙන්ම පැමිණිච්ච කෙනෙකුට වුණත් ඕනම මට්ටමකින් තේරුම් ගන්න පුළුවන් විදියට සරල කරුණොත් මේ අතට අපි ප්‍රකාශ වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලින් ඉඳන්ම ලෝකේ භවනා ක්‍රම තිබුණා. බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබුණේ සිතට කෙලෙස් ඇතිවන්නේ ලෝභ, ද්වේෂ නැමැති ප්‍රධාන අකුසල ධර්ම දෙක නිසා කියලා. බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ මෝහය කියන කාරණය, අවිද්‍යාව කියන කාරණය. අවිද්‍යාවෙන් පිනතුන එක එක මට්ටම් තියෙනවා. එක පියවරක් තමයි අවිද්‍යාවෙහි කර්මඵල නොආදාන ස්වභාවය. කර්මේ හා කර්මඵලය පිළිබඳ අනවබෝධය මෝහයේ එක්තරා පියවරක්. සම්මාදිට්ඨිය එක් පියවරක් තමයි කම්මසගත සම්මාදිට්ඨිය. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන කලින් හිටිය ආධ්‍යාත්මික දියුණුව සඳහා කැපවීම කටයුතු කළ යුතු අයත් කැපවීමේ කටයුතු කළ අයත් හිතාගෙන හිටියේ මෝහයක් තියෙනවා නම් ඒ තමයි කර්මඵල නොආදාන මෝහය කියලා. හැබැයි ඒ අය ඊට වඩා ඉක්මවල ගියපු ආර්ය සම්මාදිට්ඨිය කරා ගිහලා හිටියේ නැහැ. ඒකට හේතුව තමයි ඒ අය බොහෝ විට හිතාගෙන හිටියේ අප මේ ලෝකය කියලා කියන්නේ අප ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා, ඒ ලෝකයට අපි ආවා, අපි මිය ගියාට පස්සෙත් ඒ ලෝකයේ තුලම ඉන්නවා. ඒ ඉන්න ලෝකයේ තුල ඉහළම ලෙස ලෝභ ද්වේෂ අඩු කරලා ජීවත් වෙන්න ඕන කියන පදනමෙන් තමයි ඒ බොහෝ දෙනා හිතන් හිටියේ. එතකොට ඒ ලෝකයේ තුල යම් කෙනෙකුට රාග ද්වේෂ අඩු කරන්න පුළුවන් නම් ඒක තමයි එයාගේ විමුක්තිය කියලා හිතාගෙන හිටියේ. මෙහෙම ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළා. පහළ වෙලා ධර්ම දේශනා කරනකොට අනිත්‍යතාවය ගැන කරුණ සඳහන් කරනකොට ආර්ය සම්මාදිටියෙන් ධර්ම දේශනා කරනකොට පිනතුන් අහලා ඇති මහා බ්‍රහ්මයාත් බොහොම සංවේගයකටපත් වුණා, බියටපත් වුණා මේ අනිත්‍යතාවය සඳහන් කරනකොට කියලා. මොකද එයා හිතන් හිටියේ දිගටම අඛණ්ඩව පැවතෙන ලෝකයක් මේ තියෙන්නේ කියලා. අන්න එවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය අවබෝධ කරලා ආර්ය සම්මාදිටිය නැත්තම් විද්‍යාව පහළ වෙන ක්‍රමය ගැන ලෝකෙට දේශනා කළේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලින් තිබෙච්ච සියලුම භාවනාවක් තමයි තිබන්නේ සමත භාවනාවට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනා සමත භාවනා වගේම විදර්ශනා පැත්තටම වෙලා තියෙනවා. විදර්ශනා නැත්නම් විපස්සනා කියලා කියන්නේ විශේෂයෙන් දන්නවා, දකිනවා කියන අර්ථය. එතකොට කුමක්ද විශේෂයෙන් දකින්නේ? විශේෂයෙන් දකින්නේ තමන්ට ඇසට රූපයක් පහළ වෙනවා නම් ඒ රූපේ යථාර්ථය කුමක්ද කියන කාරණේ. බාහිර රූපයක් නිර්මාණය කරගත්ත පස්සේ ඒ බාහිර පේන රූපය කැඩෙනවා බිඳෙනවා කියලා දැක්කට විපස්සනා වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බුදුදහමේ කියන අනිත්‍යතාවය කියලා කියන්නේ මේ ඇහැට පේන රූපය කැඩල බිඳල යනවා, මේ ඉතාම වේගෙන් තත්පරයට මෙච්චර ගානක් කැඩල බිඳල යනවා කියන එක අනිත්‍යතාවය කියලා. පින්නතුනි මේක අනිත්‍යතාවය එක්තරා ලක්ෂණයක් තමයි. නමුත් මේක අනිත්‍යම නෙවෙයි. ඒකට කියන්නේ විපරිණාමය කියලා. බුදුරජාණන් වහන්සේ මේ විපරිණාමය තේරුම් ගත්තා. උන්වහන්සේ තේරුම් ගත්තේ ඒක ගිහිගෙන් ඉක්මනට කලින්. කැඩෙන බිඳෙන බව, මහලු වෙන බව, ලෙඩ බව කියන එක විපරිණාමයයි. අනිත්‍යතාවය තුලත් මේ විපරිණාම ලක්ෂණ තියෙනවා. හැබැයි මේ දෙකම සම්පූර්ණයෙන්ම සමාන නැහැ. මෙන්න මේ විපරිණාමය සහ අනිත්‍යතාවය කියන දෙකේ වෙනස පැහැදිලිව හඳුනාගත්තොත් තමයි පින්නතුනි එයාට නිවන් මඟ අභියස නිවන් මඟ දක්වා තියෙන සියලුම දොරටු ටික එක විට ඇරෙන පටන් ගන්න. සාමාන්‍ය ලෝකයේ අය හරියට පින්නතුනි මිරිඟුවක් දිහා බලලා අනේ මිරිඟුව අනිත්‍යයි, මිරිඟුව තාටිකින් නැතිවෙල යනව නේද කියලා විදර්ශනා කරන සමහර අය. ඈත පේන මිරිඟුවක් දැස බලලා අනේ මේ මිරිඟුව නැති වෙනවා කියලා බැලුවට පිනවතුනි විදර්ශනා වෙන්නේ නැහැ. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ඒ කණ්ණාඩියේ පේන රූපය අනේ නැති වෙල යනවා, කණ්ණාඩිය කවටේකින් කැඩල යනවා, ඒ කණ්ණාඩියේ පේන රූපේ මැරල යනවා කිව්වට අනිත්‍ය දැක්කා වෙන්නේ නැහැ. ඇස අනිත්‍යයි කිව්වහම අනේ මේ ඇස කවදා හරි නොබිනි යනවා, මේ ඇස කැඩල බිඳල යනවා කියලා තේරුණාද විතර අනිත්‍යය තේරුම් ගන්න වෙන්නේ නැහැ. පින්නතුනි ඒකට කියන්නේ විපරිණාමය කියලා. තියෙන දේ තියෙන තත්ත්වයෙන් වෙනස් වීම කියන එකයි විපරිණාමය කියලා. ඒ විපරිණාමය තමයි විද්‍යාඥයනොත් වසර කිහිපයක් තිස්සේ පරීක්ෂණවලින් මොහොන් තෝරගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සාරාංශයේ කල්පලක්ෂයේක පරීක්ෂණයක ප්‍රතිඵලයක් ඇතුළත තෝර අවබෝධ කරගත්තේ, අනාවරණය කරගත්තේ මේ කියන විපරිණාමයම නෙවෙයි. බාහිරින් ඈත පේන මිරිඟුව මිරාජියද පින්නතුනි ඒක හටගත්තේ මේ හේතු ටික එකතු වෙන්නේද? ඒක පේන තමන් එහෙම බලන විදියට නේද කියලා තමන්ට නොපෙනුනොත් ඒක නැත්තම් තිපාසය වුණාට පස්සේ, විපාසිත වුණාට පස්සේ ඒ මිරිඟුව කරා දුවන එක නවත්තන්න බෑ. එයා හිතන්නේ බාහිර මිරිඟුවක් තියේ කියලා. කණ්ණාඩියේ පේන රූපයේ බාහිර පේන රූපයක් ඉන්නවා, කණ්ණාඩිය ඇතුලේ රූපයක් කෙනෙක් ඉන්නවා කියලා හිතුවොත් ඒකට අත දාන ගතිය නවත්තන්න බෑ. ඒ නිසා තමයි කුඩා සත්තු, බල්ලෝ බලල් වගේ සත්තු, නැත්නම් කුරුල්ලෝ වගේ සත්තු කණ්ණාඩිය ළඟට ගියාම කණ්ණාඩි ළඟට මුලා වෙලා ඒකට තට්ටු කරනවා, බුරනවා, සද්ද කරනවා, අතින් පහුරු ගන්න එක කරන්නේ. න්යාය කියන්නේ බාහිර දෙයක් තියෙයි කියලා. ඒතර බුදුදහමෙන් බාහිර දෙයක් නෑ කියලා කියන්නේ. බාහිර හේතු ටිකක් තියෙනවා. සතර මහා භූත රූපවල එකතුවක් තියෙනවා. ඒ එකතුවක් තිබ්බට ඒ එකතුව තුලින් හටගන්නා වූ දුක හෝ සැප කියන එක බාහිරින් එන දෙයක් නෙවෙයි. තමන්ගේ අභ්‍යන්තර මානසිකත්වය අනුව තමන් විසින් නිර්මාණය කරන දෙයක් බව තේරුම් ගැනීම තමයි විදර්ශනාවෙන් කරන්නේ. ତେଣୁ මෙන්න මේ අවබෝධය ලැබීම සඳහා හේතු වන අනුශාසනා තමයි වෙනතුනි අපි බුදුදහම තුලින් අසා දැනගන්නේ. චක්කුං අනිච්චං කියලා කිව්වහම අපි තේරුම් ගන්නට ඕනේ චක්කුං අනිච්චං කියන්නේ කියන එක. රූපං අනිච්චං කියලා කිව්වහම කොමක්ද රූපං අනිච්චං කියලා කියන්නේ? දැන් මේ ගොඩ නැගිලා අනිත්‍ය කියලා අපි කියනවනේ. මොකද්ද පින්නති අනිත්‍ය කියලා කියන්නේ? මේ රූපේ කැඩිලා යන හින්දද? මේ රූපේ ලෝක විනාශයේදී දූවිලි කරා ගිහිල්ලා සම්පූර්ණ විනාශ වෙන හින්දද අනිත්‍ය කියලා කියන්නේ? ඒක පින්නතනේ විපරිණාමය. ඒක නෙවෙයි නියම අනිත්‍ය. බුදුහාඳුර අපේක්ෂා කරපු අනිත්‍යක නෙවෙයි. බුදුහාඳුර අපේක්ෂා කරේ රූපං අනිච්ඡං කියන එක. තෝ ඒ රූපයට ලක් වෙන ඉන්ද්‍රිය නැත්නම් අභ්‍යන්තර ඉන්ද්‍රිය සක්‍රිය වෙනකොට, ඒ මොහොතේ බාහිර ටික සජීව වෙනකොට ආලෝකය ආදී වාතය ආදී කරුණු ටිකක් ඔක්කොම එකතු වෙන තැනදී විඥානය ඒ මොහොතේ පහළ වෙලා ඒ මොහොතේ ලබන අත්දැකීමක් කියන දේ ප්‍රකාශ කරන්නයි රූපං අනිච්චං කියලා කිව්වේ. රූපේ කැඩෙලෙම දෙල යන හින්දා නෙවෙයි. පින්නතුනි මෙන්න මේක තමයි අපි සියුම් විදියට දෘෂ්ටි වලට නොවැටෙන විදියට දැඩි දැඩිව තේරුම් ගන්න ඕන කාරණා. වඩා වඩාත්ම තේරුම් ගන්න ඕන කාරණා. මෙන්න මේක තේරුම් ගන්න ප්‍රමාණයට තමයි පින්නතුනි අපි නිවන් මාර්ගයේ දොරට අපි විවෘත කරගන්නේ. මෙන්න මේක ඇති කරගන්න ප්‍රමාණයට තමයි බුදුහාමුදුරු ගැන සැබෑ ශ්‍රද්ධාව හටගන්නේ. මෙන්න මේක තේරුම් ගන්න ප්‍රමාණයට තමයි පින්නතුනි අපට බුද්ධෝත්පාද කාලයේ ප්‍රයෝජන ලැබුණා වෙන්නේ. මේක තේරුම් ගත්ත ප්‍රමාණයට තමයි සවනානුත්තරී ලැබුණා වෙන්නේ. මේ කාරණේ තේරුම් ගත්ත ප්‍රමාණයට තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණා කියලා තමයි දැනගන්නේ. එතෙක් තමයි දැනගන්නේ නැහැ අතර බුදුහාමුදුරගෙන ලෝකේ පහළ වුණාද කියලා. මෙන්න මේ අවබෝධය ලබා යන්නටයි කරා යන්නටයි පින්නතුනි බුදුදහමේ සියලු මනසාසන ඉලක්ක කළ තියෙන්නේ. මේක තමයි අපි කල්යාණ මිත්‍රයන් විසින් ලබා ගත යුතු කාරණේ. මෙන්න මේ අවබෝධය සහිතව යම් කිසි කෙනෙක් හිත සමාධිමත් කළොත් ඒක නා හිත සමාධිමත් කළ නිකන් ඉන්නේ නැහැ. හිත සමාධිමත් වුණාට පස්සේ අනේ හරි හිතට හරි සහනියක් දැනෙනවා, පා වෙනවා වගේ දැනෙනවා, රූප පේනවා. ඒ බලාපොරොත්තු සඳහා නෙවෙයි මෙයා මෙතෙන්ට යන්නේ. ඔහු හිත සමාධිමත් කරන හැම මොහොතකම ඔහුගේ ඊළඟ ඉලක්කය කරා යන මේක පහසුවක් කරගන්නයි කරන්නේ. සමාහිතෝ පිට්ඨමේ අදාවෝතං භජනාති කියන්නේ ඒකයි. හිත සමාධිමත් වෙන්න වෙන්න ඕ මෙන්න මේ අනිත්‍යතාවය. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, චක්කු සංපස්සය අනිත්‍යයි, සක්කු සම්ස්සා වේදනා අනිත්‍යයි, රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර කියලා හැම ඉන්ද්‍රියයකටම වෙනතුනි කරුණු 10ක් පෙර පසු නොවේ හටගන්නවා. අන්න ඒක දකින්නයි මේක නැත්තාම යන්නේ. ඒ සඳහා හිත සමාධිමත් කරගන්නේ. ඒ නිසා යන ගමනේදී සමත පූර්වංගම විදර්ශනාවක් තියෙනවා. ඒ කියන්නේ සමතෙන් හිත සක්මන් කරගෙන හිත එකඟ කරගෙන ඒ තුලින් විදර්ශනාවෙන් බලන ක්‍රමයක්ත් තියෙනවා. විදර්ශනා පූර්වංගම සමතේකුත් තියෙනවා. දස සංඥා ආදී අනිත්‍ය සංඥා ආදී වඩලා ඒ අනිත්‍ය වැඩි වීමම විදර්ශනා වඩමින්ම හිත සමාධිමත් කරන ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම සමත විදර්ශනා යුගනද්ද කියලා දෙකම මාරුවේ මාරුවට කරන ක්‍රමයකුත් තියෙනවා. බුදුදහමේ වැඩිපුර කරුණ සඳහන් වන්නේ සමත පූර්වංගම විදර්ශනා කියන කාරණය. හැබැයි ලෝකෙ හිටපු සමහර බුද්ධිමත් අය විදර්ශනා පූර්වංගම සමතෙටත් ඇවිල්ලා තියෙනවා. බාහ්‍ය දාරු කීරිය පොකුසාති වැනි අය එවැනි අය සතර උවා කල ප්‍රඥා දින කරපු අය. තොට පින්නතුනේ දැන් අපි මේ විස්තර කරන කාරණා හැම දිනාටම එක විට එක සමානව ප්‍රායෝගික කරන්න ඕනේ කියන කරුණ නෙවෙයි මේ කියන්නේ. මේ කියන කරුණ සමහර කෙනෙකුට ප්‍රායෝගික කරන්න පුළුවන්, සමහර කෙනෙකුට ඊට වඩා වෙනත් ක්‍රමයක් පුරු වෙලා තියෙන පුළුවන්. දැන් අපි විස්තර කරන ක්‍රමෙම කරන්න ඕනේ කියන හැඟීමක් නැහැ. එහෙම බලාපොරොත්තුවක් තියාගන්න ඕන නැහැ. නමුත් කුමක් කලක් පින්නතුනේ නිර්වාණය නැමැති දිය ධාරාවට බැස ගන්න ඒ එකම දිය ධාරාවක් තියෙන්නේ. සාගරේ කරා යන එකම දිය ධාරාවක් තියෙන්නේ. ඒ තමයි ආරක්ෂණීය මාර්ගය. ඒ දිය ධාරාවට බහින තොටුපළවල උඟක් තියෙනවා. ඇසේ අනිත්‍ය බලලත් ඒකට බහින්න පුළුවන්. ස්කන්ධ පංචකේ අනිත්‍ය බලලත් තොටුපළට බහින්න පුළුවන්. හැබැයි කොයි තොටුපළෙන් බැස්සත් එකම විදියට කපපු යතුරක් තමයි තියෙන්නේ. ඒ දොරටු ඇරගෙන ඕන තොටුපළට බහින්න හැම තැනම තියෙන දොරටු වල යතුර එකයි. මොකක්ද යතුර? ඒ තමයි පටිච්ච සමුප්පාදයේ නැමැති යතුර. ඒ යතුර තමයි අනිත්‍යතාවය ළඟ අවබෝධය නැමැති යතුරෙන් තමයි ආරම්භ වෙන්නේ. නැත්තම් දොර ඇරෙන්නේ නැහැ. පින්නතුනි ඒ යතුරේ කපවෝ හරියට අකුරු ටික වගේ තමයි අහොත්වා සම්මුතං හොත්වා නබවිසිති කියලා කියන්නේ. මේ ලබන අත්දැකීම පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. පින්නතුනි අපි යම් කිසි අත්දැකීමක් ලබනවා නම් ඇසින් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ශරීරයට පහස ලබලා, හිතට අරමුණු ඇවිල්ලා කිසියම් අත්දැකීමක් අපි ලබනව නම් ඒ අත්දැකීමේ ස්වභාවය මොකද්ද? ඒක අතීතයෙන් වර්තමානයට එන එකක් නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යන එකක් නෙවෙයි. හැබැයි ඒකෙන් කියන්නේ අතීතයෙන් බලපෑමක් උනේ නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. අතීත අත්දැකීම වර්තමානට බලපෑමක් වෙලා තියෙනවා. වර්තමාන අත්දැකීම වර්තමාන සිතිවිල්ල ඊළඟ සිතිවිල්ලට බලපෑමක් වෙනවා. හැබැයි ඒක ඒ විදිහටම අතීතයෙන් වර්තමානයටවත් වර්තමානයෙන් අනාගතයටවත් ආවාහෝ ගියා වෙන්නේ නැහැ. ତେଣୁ මෙන්න මේක තමයි ලෝක යථාර්ථය. මේක තමයි අපි සංසාරේදී භාවිත නොකරපු යථාර්ථය. අපි නිතරම ලෝකයේ සංසාරේදී භාවිත කළේ අපට අත්දැකීමක් ලැබෙනවා නම් මේ මොහොතේක කලින් තිබුණු එක අපි අත්දික පියාගත්තත් ඒක මිතුරු වෙනවායි කියන කාරණය. ඒක තමයි ලෝකයේ යන විදිය. ඒක තමයි අනුසෝතගාමී ලෝකය. ඒක සාමාන්‍ය මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි. සක්විත රජතුමා, සක්‍ර දේවේන්ද්‍රයා, මහා බ්‍රහ්මයාත් ඔක්කොම යන්නේ මේ අනුසෝතගාමී ධාමයේ. ලෝක යම්තා පහළ වෙන ආගමික නායකයන්, ශාස්ත්‍රවරු, දාර්ශනිකයන්, විද්‍යාඥයන් ඔක්කොම යන ගමන් මාර්ගයක් මේකමයි. මේ සියලුම ගමන් මඟ වෙනස් කළා. පටිසෝතගාමී ධමයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන මේ ධමයක් කියලා කියන්නේ උඩුගම් බල යන ධමයක්. සම්පූර්ණ දුකෙන් නිදහස් වීම කරා යන ධමෙදි පින්නතුනේ මෙන්න මේ යථාර්ථය අවසාන වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නයි අපි මේ ගමන යන්නේ. මෙන්න මේ ගමන යෑම සඳහා තමයි පින්නතුනේ අපේ සමත භාවනාවක් වඩන්නේ. මේ ගමනට පහසුවක් වෙන්න තමයි අපි සිල් රකින්නේ. මේ ගමනට පහසුවක් වෙන තමයි අපි දන් දෙන්නේ. මේ ගමනට පහසුවක් වෙන තමයි අපි අම්මට තාත්තට සලකන්නේ, වැඩිහිටියන්ට සලකන්නේ, අසරණයට පිහිට වෙන්නේ, ස්වාමීන් වහන්සේලට සලකන්නේ. වැඩිදයක් තබා තියෙන තුනේ තමන් යන වාහනේ හොවදන්නේ මේ බලාපොරොත්තු වීම වෙන්න ඕන. තමන්ගේ ඇඳුම හොවදන්නේ මේ බලාපොරොත්තු වීම වෙන්න ඕන. එක හාමුදුරු කෙනෙක් කියනවා ආරණ්‍යක මම සැතපෙන්නේ නිවන් දකින්න කියලා. මම සැතපෙන්නේ නිවන් දකින්න කියලා ඇයියේ සැතපෙල ඉඳලා ඒ විවේකය අරගෙන ඊළඟ මොහොත ඉක්මනට අවදිලා භාවනා කරන්න කියලා. ඒ නිසා දෙනතුනි සම්මා දිට්ඨිය පෙරමුණේ යනවා නම් කෙනෙක් ඒද නැත්තාගේ සියලුම චර්යාවන් මේ සඳහා ඉලක්ක කරගෙන කරන්නේ. හැබැයි බාහිර ලෝකයට පේන්නේ එයා සාමාන්‍ය ලෝකෙ කෙනෙක් වගේම කියලා තමයි පේන්නේ. එයා කැමති hina වෙන්න පුළුවන්, විහිළුවක් කරන්න පුළුවන්, මොනවා කළත් බාහිර ලෝකයේ කෙනාට හිතෙන්නේ එයා සාමාන්‍යය වගේම තමයි කියලා. නමුත් වෙනතුනි මෙයා මානසික වෙනස්ම ගමනක් යන කෙනෙක්. එයාගේ ජීවිතයේ සාරපතත්වය කියලා කියන්නේ ආධ්‍යාත්මික දියුණුව, දුකෙන් නිදහස් වීම. ඒ යන ගමනේ දුකේ සම්පූර්ණ ශක්තිය දාන්නේ මෙන්න මේ අනිත්‍යතාවය සිහි කරන වාරය එන්න එන්නම වැඩි කිරීම තමයි ඔහුගේ අවසාන බලාපොරොත්තුව. ඒ නිසා බුදුදහමේ තියෙන සමත විදර්ශනා භාවනා දෙකෙන් සමත භාවනාව කියලා කියන්නේ අපේ හිත අතීතයට අනාගතයට දුවන ස්වභාවය අඩු කළා, වර්තමාන මොහොත තුල කුසල අරමුණක සිත එකඟ කිරීම, සමාධිමත් කිරීම. ඒක කියන සමත භාවනාව කියලා. අන්න ඒ සමාධිමත් වෙච්ච සිතින් මෙන්න මේ අනිත්‍යතාවය බලන විදියට තමයි මෙනෙහි කිරීම තමයි විදර්ශනා කියලා කියන්නේ. දැන් සෝවාන් වීමේදී සඳහන් කරනවා ක්‍රම 10ක් තියෙනවායි කියලා. ක්‍රම 10කින් ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි කොයි පැත්තෙන් ගියත් අර යතුරු අරගෙන තමයි ඇතුල් වෙන්නේ. එතකොට ඇසේ අනිත්‍ය බලන්න පුළුවන්, රූපවල බාහිර ඒවගේ අනිත්‍ය බලන්න පුළුවන්, ධාතු 18 අනිත්‍ය බලන්න පුළුවන්, ස්කන්ධ පංචක අනිත්‍ය බලන්න පුළුවන්, අවිද්‍යාවකය සංඛාර ආදී කරුණු 12 අනිත්‍යය බලන්න පුළුවන්. මේ කුමක් බැලුවත් ඔහු මෙන්න මේ න්‍යාය ඔළුවේ තියාගෙන තමයි බලන්නේ. ඔහුගේ සිත බාහිර අරමුණුතර බැසගන්නේ නැහැ. ඒ වගේම බාහිර විතරක් නෙවෙයි, ඔහුගේ සිත අභ්‍යන්තර සිත තුලත් ස්ථිරව බැසගන්නේ නැහැ. ඔහු දන්නවා තමන්ගේ ජීවිතය කියන්නේ මේ අභ්‍යන්තර හා බාහිර අරමුණු එකතු වීමෙන් ඒ මොහොතේ හටගන්න ස්කන්ධ පංචකයක් නේද තමන්ගේ ජීවිතයේ තියෙන්නේ කියලා සංකීර්තේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන මෙන්න මේ දුක්ඛ සත්‍ය තේරුම් ගැනීම සඳහායි ඔහුගේ මේ ගමන් මඟ වැටිලා තියෙන්නේ. මේකයි දුක්ඛ සත්‍ය, මේකයි දුක කියලා තේරුම් ගත්තොත් ඔහු දුකට හේතු වෙච්ච තෘෂ්ණාව දන්නවා. තෘෂ්ණාව ආසන්නම හේතුව නෙවෙයි මූල හේතුව වෙච්ච අවිද්‍යාව තෝදන්නවා. ඒ වගේමයි දුක නිදහස් වෙන නම් අවිද්‍යාව දුරු කළ මේ තෘෂ්ණාව දුරු කරන්න ඕන කියලා කොහොමද දන්නවා? ඒ සඳහා මාර්ගය ආරස්සංගික මාර්ගයේ ගමන් කිරීම කියන එක කොහොමද දන්නවා? ඒ නිසා ඔහු මේ සම්මාදිටිය පිළිදලා හොඳ සිතිවිලි හිතනවා. හොඳ වචන කතා කරනවා. කායික හොඳ දේවල් කරනවා. තමන්ගේ ජීවනෝපාය මේ සම්මාදිටිය මත ඉඳගෙන කරනවා. තමන්ගේ සියලුම උත්සාහයන් අකුසල් දුරු කරන්නත් කුසල් දියුණු කිරීම සඳහා ඔහු කරනවා. ඔහුගේ සිත නිතරම සතර සතිපට්ඨාන තුල පිහිටනවා. ඔහු හැම මොහොතකම හිත සමාධිමත් කිරීමට හැම මොහොතක්ම කැප කරනවා. ඒකෙන් කියන්නේ පින්වත්නි ඔහු සාමාන්‍ය ලෞකික ජීවිතය සාර්ථක කරගන්නවා කියලා. ඔහු ඉගෙන ගන්න කෙනෙක් නම් වෙන කෙනෙකුට වඩා හොඳින් ඔහු ඉගෙන ගන්නවා. ඔහු රැකිරක්ෂා කරන කෙනෙක් නම් තමන් ඉන්න ආයතනයට උදව්වදව කරමින් හොඳට රැකියාව කරනවා. ඔහු ටිකෙන් ටික බුදු දිනුත් දිනු වෙනවා. ඔහුගේ මේ පින සහ ඔහුගේ තියෙන මේ චර්යාව නිසා ඔහු එන්නේ නැන බුදු සීමා කිමිනුත් දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වත් ඔහු ඇසුරු කරන අයට ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට හැම දිනාටමත් මේ වාසිය ලැබෙනවා. ඒ නිසා තමන්ගේ සියලුම චර්යාවන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ සකසා ගන්න විතරක් නෙවෙයි හිත සමාධිමත් වෙන හැම මොහොතකම හෝ මේ අනිත්‍යතාවය දකින්න උත්සාහ කරනවා. ඔහුගේ ජීවිතයේ වටිනාම ජීවිතයක් බවට පත් කරගන්නවා. ලෝකේ සාමාන්‍ය මිනිස්සු වටිනකම ඇති කරගන්නේ අධ්‍යාපනය, බාහිර රූපය, ආර්ථික කරන බඩු භාණ්ඩ ආදී දේවල් අතුරින් ඔහු තමගේ ජීවිතය දානයෙන්, දන් දීලා සාර්ථක කරගන්නවා. ඔහු තමගේ ජීවිතයේ සිල් රැකලා වටිනාකම වැඩි කරගන්නවා. ඔහු තමගේ ජීවිතයේ සමත භාවනා කරලා ජීවිතය වටිනාකම වැඩි කරගන්නවා. ඒ තැනැත්තා විදර්ශනාවෙන් බලමින් තමගේ ජීවිතය වටිනාකම වැඩි කරගන්නවා. ඔහු කිසියම් ආරක යනවා නම් ඔහු ඒ මාර්ගයේ ඒ ප්‍රීවේග යන වටිනාම කෙනා බවට පත් වෙනවා. ඔහු යම් කිසි නගරයක වාසය කරනවා නම් ඒ නගරේ ඉන්න වාසනාවන්තම කෙනා බවට පත් වෙනවා. ඔහු යම් කිසි ගෙදරක වාසය කරනවා නම් ඒ ගෙදර ඉන්න ඉහළම මානසිකත්වයක් තියෙන කෙනා බවට පත් වෙනවා. මේ සියලුම දේවල් අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඒ තැනැත්තා වැඩිපුරම දුකෙන් නිදහස් වෙච්ච කෙනා බවට පත් වෙනවා. මේ අවසානම ප්‍රතිඵලය තමයි ඒ තැනැත්තා මහලු බව මරණය කරා යන මේ ගමනේදී ඊට වඩා වැඩි වේගෙන් අනිත් පැත්තට දුකෙන් නිදහස් වීම කරා යන්නෙහිලා තියෙන්නේ. ඒ නිසා අපි ඥානග්‍රහණය කියන්නේ අපි දිනපතාම අපේ ශරීරයෙන් දුරවල වෙනවා. දිනපතාම අපි මහලු වෙනවා. දිනපතාම අපි මරණය කරා ළඟා වෙමින් ඉන්නේ. ඒ යන වේගයට වඩා වේගෙන් මහලු වීම 40%කින් වෙනවා නම් අපේ යන ගමන පොඩ්ඩක් හරි ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. එහෙම ගියොත් නම් අපි ජයග්‍රහණය කරන්නේ නැත්නම් මරණය අභියස අපහරණි වෙනවා. අපේ මරණය විතරක් නෙවෙයි. අපේ ළඟම ඥාතීන්ගේ මළගේ වලට අපට යන්න වෙනවා. අපේ ළඟම ඥාති මහලු වුණාම ලෙඩ වුණාම එයාගේ දුක් ටික අපට විඳින්නේ ඔක්කොම තියාගෙන අපි මේ ඉන්නේ. ඒ නිසා ඒ දුක් ටිකෙනුත් අපට නිදහස් වෙන වෙනවා. ඒ නිසා සියලුම ගමන් මගේ සාර්ථකත්වයේ තීරණය කරන්නේ මේ අවබෝධය සහිතව අපි මේ යන ගමනත් එක්ක. ඒ නිසා ඒ සඳහා අප්‍රමාදීව අපි සිල්වත් ඉඳගෙන පුළුවන් තරම් දුරට හිත සමාධිමත් කරගන්න උත්සාහ ගන්නට ඕන. මෙන්න මේ යන ගමනේදී පින්නතුනි සති නිමිත්ත කියන එක අතිශය වැදගත් කාරණයක්. ත්‍රිපිටකයේ පැහැදිලිවම අපි ධර්ම පිටකයේ සඳහන් කරනවා සතිය අභිමුඛ කරගෙන භාවනා කරන්න කියලා. නිතරම තමන්ගේ හිත නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා කියව ආකාරයට නිතරම තමන්ගේ සිහිය මේ නාසය ආශ්‍රිතව තියාගන්න උත්සාහ කරන්න. ඒක තමයි මූලික දේ. ඒකට මූලිකත්වයේ දීලා තමයි ආනාපාන සතිය කරනවණක් කරන්නේ. ඒකට මූලිකත්වයේ දීලා තමයි බුදුබණ භාවනා වඩන්නේ. ඒකට මූලිකත්වයේ දීලායි මරණාන සතිය වඩන්නේ. ඒ සදෙනි මෙතන මූලිකත්වයේ දීලායි අසුභ භාවනා වඩන්නේ. ඒ සති නිමිත්තේ මූලිකත්වයේ දීගෙනයි සතර සතිපට්ඨානෙ තුල ඉන්නේ. ඒ නිසා පින්නතුනි සති නිමිත්ත කියන එක වැදගත් කාරණයක්. ඒ කාරණයක් මෙහි කරමින් අපි දැන් ටිකෙන් ටික භාවනා ක්‍රම කීපයක් අපි පුහුණු කරන්න උත්සාහ කරමු. මුලින්ම අපි බුදුගුණ භාවනා ප්‍රගුණ කරනවා. බුදුරජාණන් වහන්සේ ළඟ තිබෙන ගුණ සමුදාය සිහිපත් කරලා අරහාදී බුදුගුණ නමය අපි මුලින්ම අගටත් අගින්නම් වලටත් මෙනෙහි කරනවා. තේරුමත් එක්ක ඊළඟට අපි විවේකයක් දෙනවා වාඩි වෙලා ඉඳගෙන. තමන්ට ඒ බුදුගුණ නමය අතුරින් තමන් වැඩිපුරම කැමති ගුණයක් තියෙනවා නම් එක පුද්ගලයන් පින්නතුන් වෙනස් තමන් කැමති ගුණය. කෙනෙක් අරහත් ගුණයට කැමති වෙන්න පුළුවන්, කෙනෙක් සම්මා සම්බුදු ගුණයට කැමති වෙන්න පුළුවන්, කෙනෙක් භගවා ගුණයට කැමති වෙන්න පුළුවන්. අන්න ඒ එක ගුණයක් තෝරගෙන අවසානයේ වැඩිපුර වේලාවක් තමන් සීකරන. අපි මුලදී අරහන් සම්මා සම්බුද්ධ එහෙම ගිහිල්ලා භගවා බුද්ධ එහෙමයි මුලට ඇවිල්ලා අපි වතාවල් කීපයක් ඉහළට පහළට කරනවා. ඊළඟට තමන් එක අරමුණක් අරගෙන එක ගුණයක් අරගෙන සුගතෝ ගුණය හරි බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. සුගතෝ සුගතෝ සුගතෝ නැත්නම් අරහං අරහං ආදී මද විරාමයකින් තමන් සිහියෙන් සිහි කරමින් බුදුහාමුදුරුවන්ගේ බුදුගුණ තුළ සිත සමාධිමත් කරන උත්සාහ කරමු. ඒ සමාධිමත් වෙච්ච හිතින් අවසානයේ අපි අනිත්‍යතාවයක් ටිකක් මෙනෙහි කළා. මේ දර්ශනා පැත්තට යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි පින්නතුනි, සෝදානම් වෙන්න තමන්ට පහසු ඉරියව්වක ඉන්න බලන්න වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. සරල සැහැල්ලු ඉරියව්වක ඉන්න. තමන්ගේ ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන තමන්ගේ මහ පටැඟිලි දෙක එකට සමීපව තියනවා නම් වඩාත්ම හොඳයි. තමන්ගේ උඩුකය හොඳට කෙලින් තියාගෙන සැහැල්ලුවෙන් තියාගෙන මම දැන් ඉඳගෙන සිටින්නේ ඊටාම ප්‍රසන්න පවිත්‍ර ප්‍රසන්න සංසම් ස්ථානයක. ඊටාම සාමකාමී පරිසරයක මම ඉන්නේ. මේ හැමදේම මගේ පහසුව, මගේ මානසික සුවය සඳහා සෝදානම් වෙලා තියෙන්නේ. බොහෝ දිනක් මා වෙනුවෙන් මේ සියල්ලම සෝදානම් කරලා කැපකල්ලා තියෙනවා. ඉතින් ඒ හැමදෙනාටම මම කෘතඥ වෙනවා. මගේ මානසික සුවය දිනු කරන්න මේ කරපු උපකාරයට. අන්දම් මොහොතක් මගේ ශරීරය ගැන හොඳට සිහි කරනවා. පාදාන්තේ ඉඳන් සිරස දක්වා මා සිටින ඉරියව්ව ගැන මම ඊටාම සිහියෙන් නුවණින් බලනවා මොහොතක්. මාගේ සිත නාසය අග හෝ පුරුතල සමීපයේ මා තියාගන්න උත්සාහ කරනවා. වර්තමාන මොහොත තුළ මගේ සිත උපරිම ලෙස මා පවත්වා ගන්නවා. මා දැන් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරනවා. සසරාති දීර්ඝ කාලයක් දාන ආදී පෙරොන් දහම් පුරලා පුරවහන්සේ සත්‍ය අවබෝධ කළේ මා සඳහායි. මට දුකේ නිදහසේ මේ මාවත එලිපෙහෙලි කරන්නට පුරවහන්සේගේ අපමිත්‍රයට ගුණ සමුදාය මා සිහි කරමින් මගේ සිත සමාධිමත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධාම ප්‍රසන්න රූපයක් මා ඉදිරියේ දැන් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වෙච්ච උත්තමයන් වහන්සේ. ලෝභ දේශ මොහ කියන අකුසල් ඉතුරු නැතුව උන්වහන්සේ නිරුද්ධ කළා. අතිශය පවිත්‍ර සන්තානයකින් මුළු ලෝකයෙන්ම පැබළුවා උන්වහන්සේ. අරහම් අරහම්. උන්වහන්සේගේ උන්වහන්සේ තමන්ගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව උන්වහන්සේ තමන් වහන්සේගේම ඥාණයෙන් සත්‍ය අවබෝධ කළා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී ධානවල යොක්ත වුණා. ඉන්ද්‍රිය සංවරය සීල ආදී චරණ ධර්ම වලින් උන්වහන්සේ යොක්ත වුණා. විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ ඊටාම ශාන්ත ගමනේ ලෝකයා සංසවමින් ලෝකයාට මහත් උපකාර කරමින් නිර්වාණය නමැති සියම භූමිය ලෙස මෙත පියවර තැබුවා. සුගතෝ බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප යන තුන් ලෝකයේ අත්මුලක්සේ මනවි පසක් කළා. ඒ භවයන්ෙහි උපදින සත්‍යයන් ස්ථාන ඊට හේතු වෙච්ච කර්මයන් සහ විපාක ආදී ගැන පැහැදිලි අවබෝධයෙන් උන්වහන්සේ මුළු ලෝකයා පසක් කළා. ලෝකමිදු බුදුරජාණන් වහන්සේ සැරපරස පුද්ගලයන් තමන් වහන්සේගේ මෛත්‍රිය සහ ප්‍රඥාව නිමති ආයුධවලින් දමනය කළා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට අසහාය සාස්ත්‍රවරයා වුණා. මහත් වූ කරුණාවෙන් දෙව් මිනිසුන්ට ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගය දේශනා කරමින් ලෝකයාගේ උත්තම සාස්ත්‍රවරි බවට පත් වුණා. සත්තාදේව මනෝස්සානම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයන් කෙරෙහි මහත් කරුණාවෙන් දේශනා කළා. බුද්ධෝ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වුණු අතිශය භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පා වසර 2500 හැඩක් ගත වුණා. අද දෙව් මිනිසුන්ගේ අසහාය පුද පූජාවලට ලක් වෙමින් ලෝකයේ අතිශය භාග්‍ය සම්පන්න උත්තමයා බවට පත් වී සිටිනවා. භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම අතිසේ ප්‍රසන්න වූ බුදු ශරීරයේ ඉදිරි පිට මා සිටින්නේ උන්වහන්සේගේ බුදු ගුණ තුළ වර්තමානයේ මගේ සිත යහෙහෙත් මා පුහුණු කරනවා. භගවන් බුද්ධෝ සත්තාදේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාය තරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවන් භගවන් බුද්ධෝ සත්තාදේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං බුදුරජාණන් වහන්සේගේ ඒ අපරිමිත ගුණ සමුදාය කෙරෙහි මගේ සිත සපුරාම පිහිටුවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රියෙන් මේ ලෝකයේ අග්‍රමුත්තමයන් වහන්සේ, ප්‍රඥාවෙන් මේ ලෝකයේ උසස්ම තලයට සිට දියුණු කරපු උත්තමයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ ඒ සියලු ගුණධර්ම මෛත්‍රිය හා ප්‍රඥා මත ගොනු කර හැකි. ඒ ගුණ සමුදාය කෙරෙහි මගේ සිත මම බලවත් ශ්‍රද්ධාවෙන් පිහිටුවා ගන්නවා. අරහං අරහං අරහං අරහං අරහං මගේ සිත බුදුරජාණන් වහන්සේගේ බුදුමන සමුදාය තුළ වර්තමානෙහි මා අඛණ්ඩව පවත්වා ගන්නවා. හැම මොහොතකදීම මගේ සිත ඇතිවෙමින් නිරුද්ධ වීමට පත් වුණා. හැම මොහොතකම මගේ කන කන්ට ඇති වුණු ශබ්ද හඬගෙන නිරුද්ධ වුණා. මගේ ශරීරයට දැනුණු පහස හඬගෙන ඒ මොහොතේම නිරුද්ධ වුණා. මගේ සිතට පැමිණුණු අරමුණු ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වුණා. හැම මොහොතකම මගේ සිත හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මේ අනිත්‍යතාවයේ දැකීමෙන් සිතේ හැම මොහොතකම ඇතිවෙන හට ගැනීම, නිරුද්ධ වීම දැකීමෙන් සමුදය වේ දැකීමෙන් මා බුදුරජාණන් වහන්සේගේ පාසෙවනේ ඒ සිසිල් සින් මම අනිත්‍යතාවය මෙනෙහි කරනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී සිසිල් සිය දහරෙහි හෙවණෙහි සිටමින්, උන්වහන්සේගේ ප්‍රඥාවෙහි ආලෝකය ළඟමින් මගේ සිතෙහි නිතරම හටගෙන නිරුද්ධ වෙන පංචස්කන්ධයේ ස්වභාවය අනිත්‍යතාවය දැකමින් මා සම්බුදු සෙවණෙහි වාසය කරනවා. හැම මොහොතකදීම මගේ සිත ඇතිවෙමින් නිරුද්ධ වෙනවා. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ ස්වභාවය පංචස්කන්ධය හටගෙන නිරුද්ධ වීමයි. මට ලෝකේ ඇලෙන්නට කිසිම දෙයක් නැහැ. ගැටෙන්නට කියා කිසිම දෙයක් මට නැහැ. හැම මොහොතෙම සිදුවන්නේ මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම හා නිරුද්ධ වීම පමණයි. මගේ ජීවිතය කියලා කියන්නේ හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන මේ පංච උපාදානස්කන්ධය පමණයි. හැම මොහොතෙම එය හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අමා සිසිල් දහරෙන් යුක්ත සෙවනෙහි සිටිමින් මා මේ අනිත්‍යතාවය නැමැති ලෝක යථාර්ථය මෙනෙහි කරනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මගේ ජීවිතය තුළ සැබවින්ම සිදුවන මේ සමුදය ගැන මා දකිනවා. ජීවිතය කියන්නේ මේ ස්කන්ධ පංචකයේ මේ සමුදය වේ පමණක් නේද කියන මට හොඳට ප්‍රකට වෙනවා. බාහිර කිසිදු රූප ශබ්ද ආදියක් කෙරෙහි මගේ සිත බැසගන්නේ නැහැ. බාහිර කිසියම් අරමුණක් මා හඳුනා ගන්නවා කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකය හට ගැනීමමයි. බාහිර කිසිදු රූප ශබ්ද ආදියකට මගේ ඇලීමක්වත් ගැටීමක්වත් බියවීමක්වත් ඇති ගැනීමක්වත් හටගන්නේ නැහැ. ඒ හැම දෙයක්ම හැම මොහොතකම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මගේ සිත මං හොඳින් සති නිමිත්ත තුළ පිහිටුවා ගන්නවා. නාසය ආශ්‍රිතව මගේ සිත පිහිටුවා ගනිමින් මා මේ අනිත්‍යතාවේ යලි යලිත් නොනින් දකිනවා. ඒ අනිත්‍යතාවයෙන් දකින සිහියෙන් හා නොනින් යුක්තව මා දැන් මගේ දැස මම විවර කරනවා. සාදු සාදු සාදු. ලැබිනතුනි අපි බුදුගුණ භාවනාව තුළ ටික වේලාවක් අපේ හිත තැම්පත් කරගත් අවස්ථාව. බුදුදහමේ පින්තුනේ හිත එකඟ කිරීමේ භාවනා කමඨහන් 40ක් සමත කමඨහන් හැටියට දේශනා කළා තියෙනවා. දස කසිනේ, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ඒ වගේම සතර අරූපාවචර ධ්‍යාන, ඒ වගේම ආහාරයේ පටිච්චෝල මනසිකාරය, දාස මනසිකාරය කියලා. ඉතින් මේ හැම කමටහනකම ප්‍රාථමික ප්‍රයෝජනෙකුත් තියෙනවා. ඒ වගේම නිර්වාණ අවබෝධය සඳහා ඉහළ ආසන්නතම උපකාරයකුත් තියෙනවා. දැන් බුදුගුණ භාවනා වඩනකොට ශ්‍රද්ධාව දිනන එක පැත්තකින්, ඒ ශ්‍රද්ධාව දින වෙනකොට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න ඕන කියලා වීරියක් Tamanට හට ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව, කරුණාව, පරිත්‍යාගයේ කැපවීම ගැන හිතනකොට අනේ උන්වහන්සේ මාර්ගයෙන් නේද මෙච්චර කැපවීමක් කරලා තියෙන්නේ? මම මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නේද කියන බලවත් උත්සාහයක්, වීරියක්, අප්‍රමාදී බවක් ඇති වෙනවා. ඒක බුදුගුණ බාන වැඩිම එක ප්‍රතිඵලයක්. ඒ වගේම බුදුගුණ බාන වැඩිමෙන් අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ හිත තැම්පත් කිරීම, සමාධිමත් කිරීම. බුදුදහමේ නිතරම සඳහන් කරන කාරණයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මාදිට්ඨියෙන් පටන්ගෙන සම්මා සමාධියෙන් අවසන් වුණාට ආර්ය මාර්ගයේ සම්මා සමාධියෙන් අවසන් වෙන්නේ නැහැ. ඒකට තව කර්ම දෙකක් එකතු වෙනවා. සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා. සම්මාදිට්ඨිය පෙරට කොට යන කෙනාගේ සම්මා සමාධිය ඔහුගේ ගමන් මාර්ගයේ කෙළවර නෙවෙයි. සමාහිතව වික්‍රවේ යථාභූතං අජානති කියප ආකාරයට හිත සමාධිමත් වෙන්න වෙන්න ඔහු අර කලින් සුතමේ ඥානයෙන් අසහා දැනගත්ත මේ අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඒ අනිත්‍යතාවය මෙනෙහි කිරීම තමයි ඔහුට තියෙන ලොකු වාසිය. හරියට අපි ලොකු වියදමක් කරලා ටිකට් එකක් අරගෙන ගුවන් යානයකින් වෙනත් රටකට යනවා. ගිහිල්ලා ඒ රටේ ගුවන් යානේ ලෑන්ඩ් කරනවා. ගුවන් තොටුපළේ බස්සනවා. බැස්සුවට පස්සේ අපි ඉන්නවද අනේ මෙච්චර ගාණක් දීලා ආවේ මහින්න නම් බෑ. මේ හොඳ සීට් එකක් මේක නම් දාලා යන්න බෑ කියලා අපි ඉන්නවද ඒකේ? නෑ නේ නේ. අපි කොච්චර ගාණක් වේදන් කරලා ආවත් අපි ඉක්මනටම බෑග් එක ගත්තනම් මහින්න තමයි බලන්නේ නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනි. හිත සමාධිමත් වෙන්න වෙන්න ඔහුට ඊළඟ පියවරට ඔහු ලොකු උනන්දුවක් තියෙනවා. ඔහු ඒ හිත සමාධිමත් වෙන හැම මොහොතකම ඔහු මේ අනිත්‍යතාවය බලනවා. ඒ අනිත්‍යතාවය බලන තමයි මෙච්චර දුරක් මම ආවේ මේ. ලොකු වේදමක් කරලා පෑ ගානක් වාඩි වෙලා ඉඳලා ආවේ. අර ඉස්සරහ සීට් එකේ පිටිපස්සේ තියෙන අර ටීවී එක බල බල ඉන්න නෙමෙයි. ඔහු ආවේ ඒකෙන් ඉක්මනට බහැලා ගිහිල්ලා තමන්ගේ ගමනාන්තයට යන්න. ඒ නිසා දිනතුනේ අපි සමතේ වඩන්නේ එහෙමයි. සමතේ තුලින් අපේ ආනිසි මානසික සුවයක් කියන මේ මොහොතට හැබැයි ඒක නෙවෙයි අපි අවසාන බලාපොරොත්තුව. ඒ මානසික සුවයත් ලබා ගනිමින් ප්‍රඥාව කරා යන්නටයි අපි මේ සමතේ වඩන්නේ. ඒ නිසා සමතේ හිතට ලොකු සැනසීමට කාරණයක්. මොකද අපි බාහිර අරමුණු කරා ගියන මහා වෙහෙසකට පත් වෙලා ඉන්නේ. අන්නේ වෙහෙස නිවෙන්නේ මේ සමතේ තුලින්. ඒ සහනියත් අරගෙන පින්නතුනි අපි ඊළඟ මොහොත කරා යන්නට ඕන. සමතේ කියන්නේ හරියට පින්නතුනි ආලෝකයක් විදුලි බලක් දැල්වගෙන ඉන්නවා වගේ. ඒ දැල්වගෙන ඉන්න විදුලි බලක් බල ආලෝකය ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒ ලයිට්ස් දාලා තියෙන වෙලාවේ අපි ලියන ලියුම වගේ තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒ නිසා විදුලිය ගියත් විදුලිය විසන්ති වුණත් අපි ලියපු ලිපිය මැකෙන්නේ නැහැ. ලිපිය ඉතුරු වෙනවා. අන්න ඒ වගේ තමයි සමාධිමත් ජීවිතෙන් මේ අනිත්‍යය බලනවා නම් ඒ බලපතා ප්‍රමාණයට පින්නතුනි තමන්ගේ ප්‍රඥාව දිනු වෙනවා. තමන්ගේ සංඥා කුසල සංඥා දිනු වෙනවා. මරීච උපමා සංඥා කියලා සංඥා මිරිගුවක් කියලා බුදුදහමේ කියනවා. හැබැයි ඒ සංඥා මිරිගුවක් කියන්නේ පින්නතුනි අවිද්‍යාවෙන් හටගන්න සංඥා. අවිද්‍යාව සහගතව හටගන්න සංඥා තමයි මිරිගුවක් කියලා කියන්නේ. සංඥාවට බය වෙන්න එපා. විද්‍යාවෙන් හටගන්න සංඥාක් තියෙනවා. අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, ඒව මෙරිගු නෙවෙයි ඈ. වරද්ද ගන්න එපා. ඒව ප්‍රඥාවෙන් හටගන්න සංඥා. ඒ සංඥාව ප්‍රඥාවට හේතු වෙන දේවල්. ඒ සංඥා දිනු කරන තමන් ප්‍රඥාව දිනු වෙනවා. ඒ ප්‍රඥාව දිනු වෙන ප්‍රමාණයට ඊට අදාළ සංඛාර හට ගන්නවා. විඥාන නාම රූප සලයතන පස්ස වේදනාදී සියල්ලක්ම ඊට අදාළ විදිහට ගොඩ නැගෙන්නේ. අවිද්‍යාවෙන් බලන කෙනාගේ වේදනාවෙන් පස්සේ තණ්හාව හටගෙන ඒ පැත්තට යනවා. මේ තැනත්තා වේදනාව අනිත්‍ය වශයෙන් බලලා තෘෂ්ණාව නැති වෙන මාර්ගයට යනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා තියෙන කෙනා වේදනාව කරා ගිහිල්ලා වේදනාවෙන් ඇදිලා අවිද්‍යාව නිසාපත් වෙනවා. විද්‍යාව යන කෙනාගේ සංඛාර හට ගන්නවා, පුඤ්ඤාති සංඛාර නෙවෙයි. ඔහුගේ නිර්වාණ අවදී සඳහා අවශ්‍ය කරන සංඛාර හට ගැනීම. ඔහු මේ ධර්ම මාර්ගයෙන් කොට විඥාන නාම රූප සලායතන පස්ස ආදීට අනුරූප කොට නැගෙමින් ඔහු වේදනාවෙන් පස්සේ අනිත්‍ය දැකමින් ඔහු විරාගී පැත්තට යනවා. අන්නේක ටිකෙන් ටික දුරු කිරීම වැඩි වීම තමයි අපි මේ කරන්නේ. අපිට එක එක විතරම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉන්ද්‍රියවාන සූත්‍ර ආදී සූත්‍රවල සඳහන් කරනවා ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රතිපදාවල්. ඒ වගේම සීක ප්‍රතිපදාවල් බාහිර ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණ වෙන වෙනම පැහැදිලිව සඳහන් කරනවා. අපි ඒක ඉදිරියේදී පැහැදිලි කරනවා. පින්නතුනි මෙන්න මේ විදිහට ප්‍රඥාව දිනන වෙන්න අපේ මුලා වෙන ගතිය එන්නම ආඩු වෙනවා. කලින් අපි රූපය දිහා බලලා අනේ යා හොඳයි නරකයි යා මට බැන්න කියලා බොහොම අමාරුවක වැටුණා කිහිල්ලා. දැන් ටිකක් දුර මුලා වෙනවා, මගදී නැවතිලා ආයි හැරිලා යනවා. අන්නේම ටිකෙන් ටික අවිද්‍යාව දිනන වෙන්න මෝහයෙන් බලන ගතිය, මුලාවෙන් බලන ගතිය එන්නම ආඩු වෙනවා. අර කෙලවරටම ගිහිල්ලා දුක් විඳන ගතිය ආඩු වෙනවා. ටිකෙන් ටික ගමන අඩු කරගෙන අවිද්‍යාවේ ප්‍රබලත්වයේ ටිකෙන් ටික දුර්වල කරනවා මේ ප්‍රඥා වැඩිීමේ ප්‍රතිඵල විදියට. ඒ නිසා ඔබ දක්ෂ නම් මේ ගමන් මාර්ගයේ හැකියතාක් වඩන්නට ඕන. සමතේ වඩලා තමයි සාමාන්‍යයෙන් අපි විදර්ශනා වඩන්නේ. හැබැයි ඔබ දක්ෂ නම් ඔබ කලක් සමතේ දිනු කරන හැටියට ඔබට අනිත් වැඩක් කරන්නේ මොනක්? නිතරම හැට රූපයක් දකිනකොටම බලන දක්ෂ වෙන්න මේ රූපයේ මේ මොහොතේ හටගත් දෙයක් නේද කියලා දකින්න. ඔබේ කනට ශබ්දයක් ඇහෙනකොට මේ ශබ්දය ගැනත් එහෙම බලන්න. ඔබේ සිතට අතීතයේ දැකපු දෙයක් ගැන සිතුවිල්ලක් එන්න පුළුවන්, ධර්මාරම්භණයක් එන්න පුළුවන්. එහෙම આવට ගැටලුවක් නැහැ. එනකොටම දකින්න දක්ෂ වෙන්න. මේක ඉස්සරම තියෙන දෙයක් නෙමෙයි, මේ මොහොතේ හටගත් දෙයක් කියලා. ඔබට ගඳ සෝඳක් දැනෙන්න පුළුවන්. ඒ ගැනත් ඔබ මේ විදිහට බලන්න. පුළුවන් තරම් දුරට මේක බලන කාලය වැඩි කරගන්න උත්සාහ කරන්න. මේක තමයි මෙතෙන්ට යන තමයි අපි මේ හැමදේම කරන්නේ. එනිසා මේක ශක්තිමත් වෙන්න පින්නතුනි ඊට අනුරූපව තමන්ගේ සංඛාර විඥානාදී සියල්ලක්ම සකස් වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ලෞකික කුසලයන් උපරිම ශක්තිමත් වෙනවා මේත් එක්ක. එක පැත්තකින් තමන්ට බාහිර වාසි ටික ලබා දෙන්න පුළුවන් ඔක්කොම ටික බාහිරින් ලබා දෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ අතීත අකුසල් වශයෙන් එන යම්සිය බලපෑම් තියෙනවනම් ඒ සියලුම දියවියස ප්‍රඥාවෙන් බලමින් ඒ කිසිවක් තමන්ගේ කර නොගන්න විදියට තමන් අභ්‍යන්තර පැත්තෙන් තමන්ගේ රැකවරණය තමන් දාගන්න. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ආ දුක් විඳිනවා කියලා. අපට එහෙම දුකක් නැහැ. සීවලි හාමුදුරුවෝ පින්න පාදේ වඩිනකොට දානෙ හුඟක් ලැබුණා. ලෝසක හාමුදුරුවෝ පින්න පාදේ වඩිනකොට එච්චර ලැබුණේ නැහැ. සමාජ අවසර නිරහාරව හිටියා. ලෝකෙ මිනිස්සු කිව්වා සීවලි හාමුදුරුවනේ හරි ෂෝ, ලෝසක හාමුදුරුවනේ හරි පව් කියලා. නමුත් ඒ දෙන්නාම එකම ආසවක්ය ඥානය සුවය විඳින්න හිටියේ. මොනවහන්සේලට බාහිර ලැබෙන දෙයින් අමුතු සතුටක් අද්දුවක් අත්දෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව හිත දියුණු කරපු කෙනෙකුට බාහිර ඉන්ද්‍රිය පුද්ගලයෙකුට පින්නතුනි ඕනම අසුබ අරමුණක් සුබ හැටියට මෙහෙ කරන්න පුළුවන්. සුබ දෙයක් අසුබ හැටියටත් මෙහෙ කරන්න පුළුවන්. සුභ අසුබ දෙකම දුරු කළොව නම් උපේක්ෂා අරගෙන පුළුවන් නම් එහෙම ඉන්නත් පුළුවන්. කවුරු හරි මනිනකොට අනේ මෙයා මේ මගේ ගුණයි කියන්නේ කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්. අනිත් කෙනා අනේ මට බනිනවා කිසිම ඇදිලි බැන්න කියලා දුක් විඳින්දි යන්නේ මේ කියන්නේ මගේ මේ හොඳයි මේ කියන්නේ කියලා ඇහින්නවා. ඕනම උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම් ඒක තියනවා නේ මෙයා ඉතින්. මෙයා සත්‍යෙක් නේ. මෙයා මගේත් මේ කර්ම දෝෂයක් ඉන්න පුළුවන් කියලා උපේක්ෂාවෙන් ඉන්න නම් හිමිනත් පුළුවන්. ඒ නිසා වෙනතනේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අභ්‍යන්තර තත්ත්වය තමන් රැකවරණය පිළිසරණ මේ අධිකර ගැනීමයි බුදුදහමෙන් මේ කරන්නේ. එiana ගමනේදී වෙනතනේ හිතන්නේපා බාහිර ලෝකයේ අපි කරන දේවල් අඩු කරනවා කියලා. අපි ගෙදර දොර වැඩක් කරනවා, රැකී රක්ෂා වැඩක් කරනවා, දරුවන්ගේ වැඩක් කරනවා, අම්මට සලකනවා. ඒත් ඔක්කොම කරමින් අපි මේ ධර්ම මාර්ගය යන්නේ. ධර්ම මාර්ගේ නොයන කෙනාට වඩා අපි ගෙදර වැඩ කරනවා. භාවනා නොකරන කෙනාට වඩා අපි ගෙදර අතුබතු ගන්න, උයනවා, අනිත් අර උදාකරන ඒවත් අපි කරනවා. ඒ නිසා පිනතුනේ ඒ වගේ පොඩ්ඩක්වත් අඩු කරගන්නේ නැහැ. අතුපතු ගාන ගමන් වුණත් Tamanට අමතකින් කාලේනාස්ති වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම Taman සිහියෙන් කරන්නේ. මෛත්‍රිය වඩමින් කරන්නේ, භාවනා කරමින් කරන්නේ. ඒ හැම දෙයක්ම Tamanගේ නිවන සඳහා යොමු කරගෙනයි මේ කරන්නේ. වෙනත් කෙනෙක් අතුපතු ගානේ මුළු ලෝකෙම දේවල් හේති හේත අකුසල චේතනා ඇති කරගනිද්දී අපි අතු ගාන හැම පියවරකදීම මෛත්‍රී භානාව වඩමින්, බුදු ගුණ භානාව වඩමින්, අනිත්‍ය බලමින්, සිනහසෙමින් අපි කරන්නේ. මේ දරක් මේ අනිත් අතු නොගානටත් අනේ මේක නනුමෝදන් වෙන්න කියලා එයාට තමයි නනුමෝදන් කරන්නේ. එහෙමත් කරගෙන අපි කරන්නේ. අනේ මං විතරයි කරන්නේ, අහවලා කරන්නේ නැහැ කියලා එහෙම අප්‍රසන්නෙ නෙමෙයි කරන්නේ. අනේ එයාටත් මේ පින් අනුමෝදන් වෙන්න අතු ගාන නැති අයට, ඒ වගේම දේවුරු ඇති සමාන ආමනුෂ්‍ය ඇති පින් අනුමෝදන් වෙන්න අය, අනේ එයාටත් මේ කරන පින් අනුමෝදන් වෙන්න කියලා කියමින් හිතමින් තව මේක කරා. පින්නතුනි අපේ දැන් තවත් භාවනාවක් ටිකක් ප්‍රගුණ කරමු. මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා කරණිමෙද සූත්‍රයේ. යන්තං සන්තං පදං අභිසමීක්ෂ කියලා සඳහන් කරනවා. යම් කෙනෙක් ශාන්ත පදයක් හරහා යන්න කැමති නම්, මානසික සුවයක් හරහා යන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, ඒ කෙනා විසින් වැඩි යුතු ප්‍රධානතම භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. අපි කොච්චර මානසික සුවයක් හරහා යන්න කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලන්න බලන්න පුළුවන් තමන් මෛත්‍රී භාවනාව වැඩිමේ ප්‍රමාණය අනුව. මොකද කියනතුනි අපේ හිතේ බොහෝ විට මනසට පීඩා එන්නේ අනිත්‍යයේ අනුපාඩුකම් වලින්. තමන් කැමති නැති විදිහට අනිත් කෙනෙක් හැසිරෙනකොට තමන්ගේ හිත හුඟක් පීඩාවට පත් වෙනවා. අනේ පීඩාව දුරු කරන ක්‍රම බුදුදහමේ නොයෙක් තැන්වල සඳහන් වෙනවා. පිටක සංකාන සූත්‍රය වැනි තැන්වල සඳහන් වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් බලන හැටි. ඒ අතරින් වෙනතුනේ ප්‍රධානම ක්‍රමයක් තමයි උපක්‍රමයක් තමයි තමන්ගේ හිත යමනාපය ඇති වෙන අවස්ථාවලිය එක දුරු කරගන්න මෛත්‍රිය වැඩි වෙනවා. හැම සත්‍යයකම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කර ගැනීම. ඇයි කියනොත් අපි මේ සිතුවිල්ලක් ඇති කරගන්නට ඕන? එක කාරණයක් තමයි අපේ හිතට පීඩාවක් ඇති නොවන විදිහට. අපි කියනොත්නේ මේ ජීවිතය අපි මොකක් දුකින්ද පොයේ? අපි ඉගෙන ගන්න කොයිතරම් දුකින්දද මේ? කොච්චර කාලයක් නිදි මරාගෙන පාඩම් කරාද? ඒවට තාමත් පාඩම් කරනවා අපිනේ. ඒ වගේම රැගෙන ආරක්ෂාවට අපි කොච්චර මහන්සි නැද්ද? ඒ වගේම අපට අපේ ශරීරය පෝෂණය කරන්න, පිරිසිදු කරන්න, තමන් ඉන්න තැනක් තමන්ට ලබා ගන්න මේ වාද දේවල් අපි හුඟා මහන්සි වෙච්ච අය. මේ හැමදේම ලබා ගත්ත එකලිය අපි කුමක් සඳහාද? අපේ මානසික සුවයක් බලාපොරොත්තු වෙන. ඉතින් අන්නේ මානසික සුවයක් හරහා මේ අපි ආපු ගමනේදී අනිත්‍යය සමග අමනාපකම් ඇති කරගත්තොත් අපි මේ ලබාගත්තු සියලුම පහසුකම් ටික මේ දරපු උත්සාහය නිෂ්ඵල වෙනවා, වතුර යනවා. ඒ නිසා එහෙම නොවන්නට නම් හැකිතාක දුරට අනිත්‍යය කෙරෙහි මෛත්‍රී සංගත වෙන්නට ඕන. නිතර අනිත්‍යයට මෙත් වඩන්න. ඒ වගේම මේ සසරේන ගමනේදී මේ හැම කෙනෙක්ම තමගේ අම්මා තාත්තා වෙලා, දරුවන් වෙලා, සහෝදර සහෝදරයන් වෙලා, ගුරුවරුන් වෙලා අපට බොහෝ උපකාර කරපු අය මේ ඉන්නේ. නිකන් අය නෙවෙයි. මේ මොහොතේ අඩුපාඩුවක් හෝ යම් කිසි දෙයක් අපි වෙන්වල් හිටියට සස්ත්‍රයේදී අපට වා උදව් කරපු අය තමයි හැම දෙනෙම ඉන්නේ. ඉතින් අන්නේ කරුණ ගැන හිතන්න, හිතලා ඒ අයට සෙත් පදන්න. ඒ අයගේ දිනුවා තමන්ගේ දිනුව විදිහට ප්‍රාර්ථනා කරන්න. ඒ අය දිනු වෙනකොට සතුටු වෙන්න. ඒ අයගේ දුකෙන් පිහිට වෙන්න. එවැනි සිතුවිලි නිතර හිතේ ඇති කරනකොට පින්නතුනි එහි ඉහළම ආකල්පය තමයි මාතා යථානියම් පුත්තං ආයසා ඒක පුත්‍ර මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය ප්‍රේමාණං කියලා. යම් කෙනෙක් ඉගෙන දකිනකොටම තමන්ට ඉන්න එකම දරුවා කෙරෙහි බලන ආකල්පෙන් බලනවා. ඇත්තටම කියනොතනේ මේ හැම දිනෙකම ඔබට පේන හැම දිනෙකම සසරේදී ඔබේ දරුවෙල හිටියයි. ඒකාත්ම භාවයක හරි ඒ තරම් දිගු ගමනක් වෙලා ආපු අය. අන්නේ ආත්ම භාවයේ අතීත ආත්ම භාවයක මගේම දරුවෙක් නේද මේ කියන හැඟීමෙන් තමන් ඇස් දෙක අරිනකොට පේන හැම දෙයක් කෙරෙහිම බලන ඇසක් හුරු කරගන්න. අන්න ඒක තමයි මේ මෛත්‍රී භාවනාවෙන් අපි කරන්නේ. ඒ නිසා කියන සින අපි ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩලා අපේ හිතේ මෛත්‍රී දිනු කරන ගන්න ගමන් ඒ ඇති කර ගන්නා වූ මෛත්‍රී සමහදිය විදර්ශනාව දිනු කිරීම සඳහා අපි උපකාරයක් බවට පත් කරගන්නවා. හොඳයි පින්වත්නි, මෛත්‍රී භාවනා වැඩීමට සූදානම් වෙන්න. තමගේ ශරීරය සැහැල්ලුවෙන් සරලව තබා ගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන උඩුකය ඍජුව තබා ගන්න. හෙත් සැහැල්ලුවෙන් සරලව තමන් වාඩි වෙලෙන ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරලා හොඳට අවධානය ඇති කරගන්න. තමන් කොයි ඉරියව්වද ඉන්නේ කියලා පාදාන්තයේ පටන් හිස දක්වා තමන් සිටින ඉරියව්ව ගැන මොහොතක් සිහි කරන්න. තමන් දැන් තමන්ගේ සිත නාසය ආශ්‍රිතව තියා ගනිමින් වර්තමාන මොහොත තුළ උපරිම තමන්ගේ සතිය පවත්වා ගන්නට උත්සාහ කරනවා. වර්තමානයේ තුල නාසය ආශ්‍රිතව සති නිමිත තබා ගනිමින් ඊට මූලිකත්වය ලබා දෙමින් මා දැන් ලොව සිටින හැම දෙනා කෙරෙහිම මෙත් වඩනවා. මුලින් මා පිළිබඳව මෙත් වඩා අනතුරුව ලොවේ සිටින හැම දෙනාම එකම දරු පෙළක්සේ දක්මින් ඒ හැම දෙනා කෙරෙහිම මා මෙත් සිතින් සෙත් පතනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මා මෙන්ම විහාරයේ සිටින සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ කවුන්ටියේ සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ජනපදයේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් ශාන්ත සුවයට පත්වෙත්වා. මේ මහා ද්වීපයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට මේ පෘථුවියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. මේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. මේ ගැලැක්සියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ විශ්වයේ සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු ලෝවැසි සත්වයෝ අවීචීහි පඨං බවාග්‍රය දක්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවැසි සියලු දෙනා එකම දරු පෙලක්සේ දකිමින් ඒ හැමටම මෙත් සිතින් සෙත් පදනවා. ලෝවැසි ඒ සියලු දෙනා කුසින් සිටිනා කුසගින්නෙන් සිටිනා දරු පෙලක්සේ දකිමින් ඒ හැමට මගේ කීත සන්තානය ජනිත කරගත්තා වූ මෛත්‍රිය නැමති ආහාරය මායේ හැම දෙනාටම බෙදා දෙනවා. ඒ හැම දෙනා කෙරෙහිම මගේ හදවතේ උතුරා යන මෛත්‍රිය මා පතුරවනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ විශ්වයේ සිටින සියලුම සත්වයන් වෙත කිසිදු භේදයකින් තොරව මගේ සිතේ ජනිත කරගත්තා වූ මෛත්‍රී සිසිල් දිය දහර මා බෙදා දෙනවා. ඒ හැම දෙනාම මගේ කුසින් බිහි වූ දරුවන්සේ සලකමින් මගේ ලේන් බිහි වූ මගේම දරුවන්සේ සලකමින් මා හැම දිනාටම මෙත් සිතින් සෙත් පතනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලෝවැසි සියලු දෙනා එකම ජල කටාකයක ස්නානය කරන පිරිසක්සේ සලකමින් මාගේ ජලයට බැස මගේ හදවතේ උතුරා යන මෛත්‍රී සිසිල් දියදහර මාගේ ජලයට මුසු කරමින් අවිචේ පටන් බවාග්‍රය දක්වා සියලු ලෝවැසි සත්‍යයන්ට මගේ මෛත්‍රී සිසිල් සියදහරෙන් ඔවුන්ගේ හදවත් සිසිල් කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මගේ සිත වර්තමානයේහි මෛත්‍රී සිතිවිල්ල තුළ මා දැඩිසේ ඒකාත්මීය වෙනවා. මගේ හිත මෛත්‍රියෙන් පිරී ඉතිරී යනවා. කිසිම සත්වයේ කෙරෙහි අමනාපයක් හෝ ඊර්ෂ්‍යාවක් මා කෙරෙහි දැන් නැහැ. හැමදෙනාම මගේම හදවතේ යන රුධිරයේ සලකා මගේම ශරීරයේ කොටස්සේ සලකා මා හැමදෙනාට මගේ මෛත්‍රී ලේ ධාරෙන් ඒ අයගේ ශරීරයන් හදවත් මා සුවපත් කරනවා. මගේ හදවතේ මෛත්‍රී ලේ ධාර අන් අයගේ ශරීර තුළද දිවෙනසේ මා සලකනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මගේ සිත හැම මොහොතකම ඇති වෙමින් නිරුද්ධ වුණා. මගේ කනට ලක්ුණු ශබ්ද, මගේ ශරීරයට දැනුණු පහස හැම මොහොතේම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මගේ සිතට අරමුණු වූ ධර්මාලම්බන ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මා මේ අනිත්‍යතාවය ඉතාම පැහැදිලිව නුවණින් දකිනවා. හැම මොහොතකම මගේ කන ශරීරය ආදී මේ ඉන්ද්‍රිය තුලින් ඇතිවන අරමුණු පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව අනිත්‍යතාවයට යන බව මා ඉතාම පැහැදිලිව දකිනවා. මගේ ජීවිතය තුල ඇත්තේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරුද්ධ වීම පමණක් නේද කියන යථාර්ථය මට හොඳට දැන් පේනවා. අනිත්‍යයි හැම මොහොතකම මගේ සිත හට ගන්නව නැති වෙනවා. මේ හට ගන්න නැති වෙන සිත මට අයිති දෙයක් නෙවෙයි. නාම රූප නිසා හටගත් මේ විඥානය නාම රූප නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මගේ ජීවිතය තුළ පවතින්නේ මේ නාම රූප දෙකේ හට ගැනීම හා නිරුද්ධ වීම පමණක් නේද කියන යථාර්ථය මට හොඳට පේනවා. අනිත්‍යයි වර්තමාන මොහොත තුළ මේ අනිත්‍ය මෙනෙහි කිරීම මා හැකිතාක් දුරට මගේ ජීවිතය තුළ මා පුහුණු කරනවා. මගේ සනාතන රැකවරණය, මගේ හොඳම මිතුරා, මා සසර කල්පාන්තර ගානක් කළා වූ මහත් වූ පුණ්‍ය මහිමයකින් ලද නිවුතුම් දායාදය මේ අනිත්‍ය මෙනෙහි කිරීම බව මා ඉතාම මනෙන් දකිනවා. අනිත්‍යයි මා ජීවිතයේ සියලු කැපවීම් සිදු කොට ඇත්තේ මා සසර අනන්ත පුණ්‍ය ධර්මයන් ප්‍රාර්ථනාවන් රැස් කර ගැනීමෙන්. මේ සම්බුද්ධ ශාසන තුළ අනිත්‍යතාවයේ මෙනෙහි කිරීම සඳහායි. ඒ අනිත්‍ය මෙනෙහි කිරීම සඳහා මගේ කාලය, ශ්‍රමය, මගේ සියලු ශක්තියෙන් මා උපරිම ලෙස කැප කරනවා. අනිත්‍යයි නාසයේ කෙළවර මගේ සති නිමිත්ත පවත්වාගෙන මා මේ අනිත්‍යතාවේ ඊටම පැහැදිලිව දැන් දකිනවා. මගේ ජීවිතය තුළ ඇත්තේ සැබවින්ම අනිත්‍ය පමණක් නේද කියන අදහසේ මට හොඳට දැන් පේනවා. ඇසෙන් රූප දකින විට ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. කනෙන් ශබ්ද අහන විට ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. ශරීරයට පහස දැනෙනකොට ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. සිත සිතුවිලි එනකොට ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. බලන බලන පැත්තෙන් මට දැනෙන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදේවය පමණයි. දකින හැම දෙයකම, ඇසෙන හැම දෙයකම, පහස දැනෙන, රස දැනෙන, ගඳ සුවඳ දැනෙන, සිතෙන හැම දෙයකම ඇත්තේ මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධයේ පමණක් නේද කියන යථාර්ථය මට හොඳට දැන් පේනවා. මාගේත සිටිවිල්ලක් සිටුවත්, අනාගත සිටිවිල්ලක් සිටුවත් මගේ හටගන්නේ මේ පංච උපාදාන ස්කන්ධයමයි. ඒ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ අනිත්‍යතාවය තුළ වර්තමානයේ මගේ සිත උපරිම ලෙස මා සති නිමිත සමග පවත්වා ගන්නට උත්සාහ කරනවා. මේ අනිත්‍යතාවය තුළ සිත පවත්වා ගැනීම ඉතාම සතිමත්ව, ඉතාම සිහියෙන්, ඉතාම නුවණින් මම මගේ දැස් මම විවර කරනවා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපි මේ භාවනා ක්‍රම පුහුණු කරන්නේ මෙහෙදී තාම ටික කාලයයි. මේ කරන්නේ පින්නතුන්ට පෙරහුරුවක් සඳහායි. මේ ඇති කරගන්න අවශ්‍ය ශක්තිය මේ පින්නතුන් මෙතනින් ඉක්මලා ගියත් හැකි හැම අවස්ථාවකදීම පුහුණු කරන්න උත්සාහ ගන්න. අපි මේ භාවනා ක්‍රම කීපයක් වුණු කලත් පින්නතුන්ට කැමති පහසු ක්‍රමයක් තමන් තෝරා ගන්න. තමන්ටම ආවේණික වෙච්ච ක්‍රමයක් තමන්ට පුහුණු කරන්න පුළුවන්. කෙනෙකුට වැඩිපුර බුදුගුණ භාවනාව පුහුණු කරන්න පහසු වෙන්න පුළුවන්. බුදුගුණ භාවනාවෙන් කෙනෙකුට අවරෝහණ ආරෝහණ ක්‍රමයට මුල සිටම අගට, අග සිට මුලට කරන්න පුළුවන්. තව කෙනෙකුට එක බුදුගුණයක් විතරක් දීර්ඝ කාලයක් මෙනෙහි කරන්න පුළුවන්. සුගතෝ ගුණය හෝ බුද්ධෝ ගුණය එකක් දිගටම මෙනෙහි කරන්න පුළුවන්. ඇතැමිට වාඩි වෙච්ච ගමන්ම එක ගුණයක් තුළ තමන්ගේ සිත තැම්පත් වෙන්න පුළුවන්. තැම්පත් වුණාට පස්සේ තමන් ඇසේ අනිත්‍ය, කනේ අනිත්‍ය ආදී ආයතන ධාතු ආදී අනිත්‍යතාවය මෙනෙහි කරනවා. තව කෙනෙකුට ආනාපාන සතිය තුළ හිත පිහිටන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයක් තෝරා ගන්න පින්නතුන් දවසකින් දෙකකින් බෑ. ඇතැමිට එක භාවනාවක් වෙනුවෙන් පැය ගාණක් කැප කරන්න වෙනවා. සමහරට එක භාවනාවක් වෙනුවෙන් පැය 100ක්, පැය 500ක්, පැය 1000ක් කැප කරත් පාඩුවක් නැති වෙනතනි. ඇතැමිට තමන්ට අද අමාරුම කියලා හිතෙන භාවනාව පස්සේ කාලේ තමන්ට ලේසියම භාවනාව වෙන්න පුළුවන්. වැඩිපුර වේලාවක් කිසියම් භාවනාවක් පුහුණු කළා තමයි බලන්නේ තමන්ට ඒක හරියටම පහසුද කියලා. සසර පුරුදු කරපු භාවනා ඔය අතර ඉස්මතු වෙනවා. සමහර කෙනෙක් මුලදී හිතන පුළුවන් මෛත්‍රී භාවනාව අමාරුයි කියලා. ඇතැමිට තමන්ට සසරේදී තමන් වැඩේ කරම පුහුණු කරපු භාවනාව මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. ඒක දැනෙන්නේ තමන්ට කාලයක් කරනකොට. ඒ නිසා නොකොට වාම කරන්න උත්සාහ කරන්න. වාඩි වෙලේ ඉරියව්වේ පුළුවන් තරම් කරන්න බලන්න. ඒ අතරේ සතර ඉරියව්වේදීම කරන්න පුළුවන් භාවනා තියෙනවා. ඒවත් පුරුදු කරන්න. ඒ කුමක් කලක් වෙනතුනි තමන් වැඩිපුරම අවධානය යොමු කරන්නට ඕන අනිත්‍යතාවය මෙනෙහි කිරීම. අනිත්‍යතාවයේ ඍජුවම තමන්ට මෙනෙහි කරන්න පුළුවන් නම් ඇවිදින ගමන්වලදී උනත්, ගෙදර වැඩ බල කරන ගමන්වලදී, ගෙදර කෑම බීම යනකොට, වාහනේ පදවනකොට, ඒ වෙලාවේ තමන්ට ස්කන්ධ පංචකයේ සමුදය වේ බලන්න පුළුවන් නම් වෙනතුනි තමන් එකපාරම තැනකට ගියා වගේ තමයි. දැන් අපි කරන්නේ ගුවන් ටිකට් පතක් අරගෙන ගුවන් යානයේ යම් සි තැනකට යන එකනේ කරන්නේ. සමහරට ඍජුවම අනිත්‍ය වඩන්න පුළුවන් නම් ඒ කියන්නේ වාහනයකින් නොගිහිල්ලම අදාළ තැනට ගියා වගේ. සමාන පින්නතුන් ඒකට දක්ෂ පින්නතුන් නැති. සසරේ දෙහිද දිනු කරව පින්නතුන් නැති. එහෙම කරන්නත් උත්සාහ කරන්න. පින්නතුනි අපේ මේ භාවනාව තුළින් අපේ ජීවිතය සාර්ථක කරගන්න කරගන්න ධර්මයේ තියෙන ප්‍රධාන ගුණයක් තමයි සාන්දෘෂ්ටික කියන ගුණය. අකාලික කියන ගුණය. වෙනත් දේවල් කරලා පින්නතුනි ප්‍රතිඵල බලන්න උගා කාලයක් ගත වෙනවා. ඔබේ දරුවෙගේ සාර්ථකත්වය බලන්න ඔබ අවුරුදු කීයක් ගත කරනවද නේ? අවුරුදු 15 18 20 ගිහිලා තමයි දරුවෙක් උපාධියක් ගන්නෙ නේ. නමුත් පින්නතුනි ඔබ ධර්මයේ වඩන්න පටන් ගත්තොත් ඒ වඩන්න පටන් ගත්ත මොහොතේ පටන්ම මේ ධර්ම ආනිසංස තමන්ට ලැබෙනවා. මේක තමයි ධර්මයේ තියෙන ආශ්‍රය. තමන් අර බාහිර වශයෙන් කොයිතරම් පිළිසරණ සඳහා දේ කළත් ඒ සියලුම දේවල් වෙනස් වෙලා යනවා. ඒ සියලුම දේවල් තමන්ගේ දෙනත ඉදිරියෙන් තමන්ටම පෙනී යනවා. ඒ සියලුම දේවල් වෙනත් අයට අයිති වෙනවා. ඔබේ ශරීරය ගත්තත් ඒ ශරීරයක් දිනපතාම මහලු වෙනවා. ඒ ශරීරයක් දිනපතාම තමන් අත්හරින දවස ළඟා වෙමින් තියෙනවා. ඔබට තියෙන ලස්සන ගෙදර, ඔබ හුඟා මහන්සියෙන් වේදන් කරගත්තු ඉඩම කවදා හරි දවසක ඔබ කැමති වුණත් නොවුණත් ඔබට අත්හරින සිද්ධ වෙනවා. ඒ සියලුම දේවල් අතුරින් පින්වතුනි තමන්ට කියලා සැමෑ රැකවරණේ වෙන්නේ තමන් දිනු කරගත්තු හිත. අන්න ඒ හිත පින්වතුනි මෙතනින් අත්හරින කොටම තමන් ඉහළ කුසල චේතනාවක සිටිනවා නම් ලෞකික කුසලයේ තුල ඒ සිත විසින් ඔබට ලෝකේ ලබා දෙන පුළුවන් ඉහළම වාසිය ලබා දෙනවා. ඒ වගේ මේ සිතේ හට ගැනීම නිරුද්ධ වීම තුළ ඔබ උපරිම ලෙස අනිත්‍ය දකින්න හුරු වෙනවා. තින් ඒ අනිත්‍ය දකින මොහොතේ තුල ඔබේ සිත නිරුද්ධ වුණොත් ඔබ නැවත භාවයකට නොයනසියම ඔබේ සාංසාරික දුකම නිදහස් වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ නිසා ඒ හැටියට කටයුතු කරන්න අපි උපරිම ලෙස අපේ ශක්තිය අපි යොදමු. දැන් අපි බුද්ධ පූජාව පැවැත්වීමට සූදානම් වන්නේ බුද්ධ පූජාවෙන් පස්සේ පින්නතුන්ට දානය තියෙනවා. 12 මාර වෙනකන් ඔබට විවේකයේ තියෙනවා. 12 මාර ඉඳලා අපි සක්මන් භාවනා කරලා ඉදිරි වැඩ කටයුතු කරනවා. 12 මාරෙන් පස්සේ ඔබට තියෙන ගැටලුත් තියෙනවා නම් සාකච්ඡා කරන්න සූදානම් වෙන්න අපිට පුළුවන් මට්ටමින් අපි ඒවට උත්තර දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සද්ධර්ම මාර්ගය අපට පහදා දුන්නු බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදාය අපි සිහිපත් කරලා ඒ අපමණ බුදු ගුණ සමුදායන කරන සම්බුද්ධ පූජාවක් කියලා හිතලා අපි බුද්ධ පූජාව පූජා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි පින්නතුනි අපි දැන් මේ උදෑසන සාකච්ඡා කරන්නේ සමත භාවනාව සහ ඒ වගේම විදර්ශනා භාවනා වඩන විදියයි අප සාකච්ඡා කළේ. ඉතින් සමත භාවනාවේ ප්‍රතිඵලය තමයි ප්‍රයෝජනේ තමයි අපේ සිත නිතරම අතීත අනාගත දෙකට දුවන හිත වර්තමානයේ තුල උපරිම ලෙස කුසල අරමුණක පවත්වා ගැනීමයි සමත භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකදී සති නිමිත්ත ඉතාම වැදගත් වෙනවා. තමන්ගේ සිහිය නාසය ආශ්‍රිතව නිතරම තියාගන්න ඒ තියාගැනීම තමයි සමතේ දිනු කරන්නේ. එහෙම කරන්න කරන්න මේ නැතිනම් තමන්ට ජීවිතේ ලොකු සතුටක් දැනෙනවා. ප්‍රීතිය සුඛය කියන එක බොජ්ජන ධර්ම හැටියට වැඩෙනවා. ඒක තමයි සිතේ ලක්ෂණ. හිත පිරිසුදු වෙන්න වෙන්න සමතෙන් වන්නේ ප්‍රධාන වශයෙන් කියන තුනේ පංච නිවරණ දුරු කිරීම. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නිවර්ණ ධර්ම පහ යටපත් කිරීම තමයි සමත භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නීවරණ දුරු කරනකොට තමයි හිතේ ලස්සන තමන්ට පේන්නේ. ඒ නීවරණ දුරු කරනකොට තමයි මේ වටා පිටාවේ තියෙන ලස්සන තමන්ට පේන්නේ. දැන් බලන්න ඔබ ඉන්නේ මේ වටා කොච්චර ලස්සන වටාකද ඔබ ඉන්නේ. ඔබට පේන්නේ සමතේ දිරිවීමත් එක්ක ඔබට දැනෙන්නේ ඔබේ හිතේ නීවරණ දුරවීමත් එක්ක. ඔබ ඉන්න ගෙදර ඔබ ඉන්න පරිසරය ඉතාම ලස්සන පරිසරයක ඔබ දිනවදා ජීවත් වෙන්නේ. නමුත් ඔබට මානසික විවේකයක් නැහැ කියලා දකින්න. ඔබේ අතින් හිටවපු මල් ගස්වල ලස්සන දකින්නත් ඔබට විවේකයක් තියෙනවද? ඔබ සල්ලි දීලාගත්තු වාහනේ යනකොට ඒ වාහනේ ලස්සන දකින්නත් ඔබට විවේකයක් තියෙනවද? ඔබ ඒකම ලස්සන ඇඳුමේ ලස්සන දකින්නත් ඔබට මානසික විවේකයක් තියෙනවද? එහෙම නැත්නම් ඒ කියන්නේ අපේ නීවරණවල දුර්වලතාවය තියෙනවා. ඒ නීවරණවල බලපෑම තමයි ඒක හේතුව. ඉතින් නීවරණ අඩු වෙන ජීවිතේ ලස්සන අපට පේන්න ගන්නවා. ඉතින් ඒ සතුට ජීවිතේ වැඩි කිරීමට තමයි අපි මේ හැමදේම කරන්නේ. ඉතින් මේ මානසිකත්වයේ දිනු කරන්න තමයි වෙනතුනේ අපි මේ සියලුම දේවල් සසර ලබා ගත්තේ. මෙච්චර දුරක් ඔබාවේකටම. හිතන්නේ අපි මෙච්චර දුරක් ඇවිල්ලා රැකියාවක් කළා හොඳ ගෙදරක් හදාගෙන නිකන් හරි යන්න කියලා. මේ ඔක්කොම ටික ඔබ ලබා ගත්තේ මේ මානසික මණ්ඩික සඳහා. හොඳයි වෙනතුනේ අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ සීල පූජා ද්‍රව්‍යයන් පූජා කරමු. මේ අලංකාර සුවඳවත් මල් ඒ වගේම ප්‍රණීත බුදු පූජාව අපකරණේ අපේ ශාස්ත්‍ර බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සමුදාය අභිමත පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් දැනිට වන්නා වූ පුණ්‍ය ධර්මයන් ආනිසංසයෙන් අප හැම දෙනාටමත් අපේ ජීවත් වන දෙමව්පියන් ඥාතීන් ඇතුළු හැම දෙනාටමත් මේ පින ආශිර්වාදයක් වේවා. අපරමෙන් මේ ජීවිතය තුළ මිය ගිය ඥාතීන්ටත් අපමණ සසර අපට ඥාතින් වෙච්ච අපේ මව් දෙමව්පියන්ගේ සියලු දෙනාටත් මේ පින පුණ්‍යානුමෝදනා පිණිසම හේතු වාසනා වේවා කියන පැතුමින් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තං සදා හොන්තු සුඛියබේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහං වන්දාමි චේතියං සම්බං සම්බතානි සුපතිත්තේතං සාරීරික ධාතු මහාබෝධි බුද්ධ රූපං සකලං සදා අදේවාසේතු නෝ බන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපා පතිගන්හාතු මුත්තම අදේවාසේතු නෝ බන්තේ භෝජනං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම ඉමිනා කුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිර්වාණ පත් දුක්ඛම් පඤ්චාච නින්දුක්ඛා භයං පඤ්චාච නින්භයා සෝකම් පඤ්චාච නිස්සෝකා හන්තු සම්මේ පිපානින